ප්‍රධාන වශයෙන් නැත්නම් ආන්දෝලනයට ලක්වච්ච මේ පැමිණිලි කීපය පිළිබඳ ඊළාට මේ විමර්ශන ගැටුතු එකක්වත් අපි නතර කරලා නැහැ. දිගටම කරගෙන යනවා. අවසානයක් දක්වා කරගෙන යනවා. පැමිණිලි සියල්ලම වගේ අපි විමර්ශන ගැටේතු සිද්ධ කරේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගෙන. මොකද මේ පැමිණිලි බොහොමයක් සංකීර්ණ ගණනේ පැමිණිලි නිසා මුල සිටම අපි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක වුණා. ඒ විමර්ශන කටයුතු කරනකොට අපි ක්‍රියාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් වලට අනුකූලව. මේක අපි එහෙම කරන්නේ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වීම එක පැත්තකින් සහ අනිත් පැත්තෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා.